මෙවරේ සමුජවාදී ආණ්ඩුවේ අගමැතිකම ලබා ගන්න ජනතාවගේ වරමින් රනිල් වික්‍රමසිංහට සුසුකම් ලැබුණා. ඊට පෙර 44ක් තියාගෙන අගමැතිකම ගන්න එකවත් සුසුකමක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි අපි කිව්වේ පිනට ලැබිච්ච අගමැතිකම. මොකද ඒ වෙලාවේ තිබුණේ 44. මෙවර අගමැතිකම ගන්න එතුමාට සුසුකම් ලැබුණා ජනතාවගේ වරම නිසා. හැබැයි තනියෙන් UNP ආණ්ඩුවක් හදන්න වරමක් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි සමුජවාදී ආණ්ඩුවක් හදන්නේ. දැන් මේ සමුජවාදී ආණ්ඩුව හදන හදුවෙන් පස්සේ ඒකේ තියෙන වටිනාකම දැන් අපිට තව වැඩිපුර තේරෙන්න ගන්නේ මෙන්න මේ වார்த்தාව එන දැක්වීම පස්සේ. ඒ රටක් හැටියට මේකට මුහුණ දෙන්න ඕන කරන පරිසරය අගෝස්තු 17 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ දැන් ගොඩ පිට යම් ප්‍රමාණයකට ගොඩ නැගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා.